මේ පබැදුම පාරතොට පළාත ජනසමාජය ස්ථාන පන්සල් ආරණ්‍ය සෙනසුන් යෝගාශ්‍රම ආදියත් සම්බන්ධ කොට මනහර වර්ණනාවක් කිරීමට බලාපොරොත්තුවෙන් එහි යෙදුණු නමුත් එයට ලොකු බාධාවක් විය. එනම් රාමාඤ්ඤ නිකායට සතවර්ෂයක් පිරීම නිමිති කොටගෙන කරන මහා පින්කමට ගැනීමට ඉන්ද්‍රා ඍෂභ මහාස්වාමී ශතකය යන නමින් සකු පබැදුමක් සඳහා අද අධිකරණ නායක තැන්පත් වූද එකල නිකායේ මහා ලේඛකාධිකාරී වූද පසුව මහානායක පදවිය දරමින් අපවත් වූ විද්‍යා විශාරද පණ්ඩිත උත්තරානන්ද ස්ථවිරයන් වහන්සේගේ කළ ඇරයුමයි. එකල බොහෝදුරට වල් බිහි වී තිබූ සකු පැදි බැඳීමට මාතුල එපාකමක් තිබුණද කාරණයෙහි වැදගත්කම සලකා ඉතා ඕනෑකමින් එහි යෙදෙන්නට පටන් ගතිමි. එහි ආරම්භය නාතගනේදීය. අවසන් කරන්නට සිදු වූයේ කොළඹ අතපත්තු මහතාගේ අලුත් නිවසෙහි වස් එළඹ වාසය කරන අතරය. එහි ශ්ලෝක 100කට ටිකක් වැඩිය. 26 පරිච්ඡේදය. උදාර අදහසක්. අශෝක වීරරත්න මහතා ව්‍යාපාරිකයෙකු වශයෙන් ජර්මනියේ දිවිගෙවන කාලයේ එහි දිනක රුසියානු ජාතිකයෙකු වූ ගගාරින් අජටාකාශයේ තරණය කිරීමේ පුවත අසන්නට ලැබුණේය. මෙය ඇසීමෙන් හේ පුදුම නොවීය. අජටාකාශයට යාමේ පුවත සැබෑය. එසේම මේ සාංසාරික දුක්ඛ රාසියද අධ්‍යාත්මය පුහුණු කිරීමෙන් කෙසේ හෝ තරණය කළ හැකිය. නියම අන්දමින් පිළිවෙත් මඟ සකස් වූවොත් එය ඒකාන්තය යයි සිතා සියරට පැමිණ නොයෙක් අතින් සාකච්ඡා පවත්වා එක් තීරණයකට බැසගත්තේය. එනම් මෙබඳු උසස් වැඩක් තනිවම කළ යුතු නැත. තවත් පිරිස මෙයට යාකොටගෙන භාවනාවක යෙදී යුතුයි. එයට සප්පායතනක් සොයාගත යුතුයි යනුයි. මේ සාකච්ඡාවන් කරන කාලයේ මටද කීප වරක් මුණ ගැසුනේය. පුද්ගලික හැඳිනීමක් නැතිව අනුන් කළ හඳුන්වා දීම් අනුව මා සිටි හේයින් මේ කරන කතා ගැන වැඩි සැලකිල්ලක් දැක්වූයේ නැත. තපෝවනේ මා ගත කළේ 1963 වස් ආවාසයයි. ඒ කාලයේද මදක් හැඳිනීම ඇති කරගත් නමුත් ධර්ම දූතාශ්‍රමයට පැමිණ අවස්ථාවකදීය. වැඩිදුරටත් පුද්ගලයා පිළිබඳ තේරුම් ගන්නට හැකි වූයේ 1964 බුද්ධදාස අතපත්තු මහතාගේ අලුත් ගෙහි වස්වසා ඉන්නා කාලයේ මේ ගැන බොහෝ දුරට කතා කරන්නට අවස්ථාව සැලසුණේය. ඒ කාලයේ කළ කතාව අනුව දුෂ්කර දෙයක් වශයෙන් පෙනී ගියේ සප්පාය සෙනසුනක් සොයා ගැනීමය. මේ වෙනුවෙන් තීරණයක් කර ගැනීමට කළුගල ආරණ්‍යයට ද යන්නට සිදු විය. එහි අයිතිකාර මහතා මේ සඳහා ඒ සම්පූර්ණයෙන් පරිත්‍යාග කිරීමට කැමැති බව හඟවා තිබූ හේයින්ම ඉතා අමාරුවෙන් අපි එහි ගියෙමු. සැප්තැම්බර් 6 දිනපොත. උදේ 8ට පිටත්වීමු. සවස 2ට පමණ පැල්වත්තෙන් හෙවැස්සට ගොස් පයින්ම කැලේ ගමන සිදු විය. වැස්ස තිබුණේය. සැතපුම් 3කි. 10ක වෙහෙස දැනෙයි. සැප්තැම්බර් 8-9. කළුගල ගමනින් බලවත් හෙට්ටුවකි. තද වේදනා පවතී. එය කළුගල ආරණ්‍යෙහි අයිතිකාර රාලහාමි හමුවේ නැත. එහි කළුගල ආරණ්‍යෙහි අයිතිකාර රාලහාමි හමුවේ නැත. උන්නහේ මුලින් මේ ආරම්භයට සතුට ප්‍රකාශ කළ නමුත් පසුව වෙනතනක් සොයා ගැනීමට දැනුම් දුන්නාලු. මේ නිෂ්ප්‍රයෝජන වුවත් අශෝක මහතා එයින් නැවතුනේ නැත. මේ කාලයේම අරන් කැලේ ආරණ්‍ය සම්බන්ධයනුත් මෙබඳුම සිදුවීමකි. ඊළඟට නිකවරටියට මදක් ඈතින් පිහිටි නාගම් සෝලේ නම් ස්ථානයේද බැලීමට ගියෙමු. ගමන් දුෂ්කරතා නිසා එය අත්හැර දමන්නට සිදුවිය. නාතගනේ ස්ථානයේද මේ වෙනුවට යොදා ගැනීමට දායක සභාවෙන් විමසූ නමුත් එහි ඇතැම් දෙනාගේ අකමැත්ත නිසා ඒ අදහසද ඉවත් දමන්නට සිදුවිය. මෙසේ තැන් බොහෝ ගණනකට ගොස් සොයා බැලූ නමුත් සුදුසු සෙනසුනක් සොයාගත නොහැකි විය. කොළඹ බුද්ධදාස අතපත්තු මහතාගේ ගෘහයේ වස් අවසන් කොට දියතලාවේ අලුත් වස් පොලට ගියමි. 1964 අවසානය දක්වා එහි කල් ගෙවීමි. 1965 අවුරුද්ද ලැබුණේ කොළඹ ජර්මන් ධර්ම දූතාශ්‍රාමයේදීය. ජනවාරි 16 දක්වා එහි කල් ගෙවා නාථගණයට පැමිණියෙමි. පෙබරවාරි 11 අශෝක වීරරත්න මහතා එහි පැමිණ පසුදා මීතිරිගල මූකලානේ ප්‍රථමයෙන් වැඩ අරඹන බව මතක් කොට ගියේය. මාර්තු 23 ඇනුම් බැනුම් සහිත නිර්නාමික ලිපියක් ලැබින. ඔහුටද හොඳ නුවණ පහළ වේවා, සුවපත් වේවා, දුකින් මිදෙත්වා. මෙතැන් සිට 1967 ජුලි මසතෙක් කාලය පිළිබඳ කිසිදු සතහනක් නැත. සංස්කාරක 27 පරිච්ඡේදය. නිස්සරණ වනයේ ආරම්භය. මාගේ ජීවිතයේ අග කොටස ගෙවාලන්නට සිදු වී තිබෙන්නේ මීතිරිගල නිස්සරණ වනයේ නිරතුරු භාවනා මානසිකාරයෙන් ඉත ඕනාකමින් කල්ගෙවන ඉහාත්මයේම ධ්‍යාන මාර්ග ඵල යන උත්තරීතර ගුණයන් ලැබීමේ එකම ප්‍රාර්ථනාව කියාගෙන සිටුනා යෝගාවචර පිරිසක් මැදය. මේ නිස්සරණ වනයේ වැඩ ආරම්භන්නට අදහස් කරගෙන සිටියේ 1964 දීය. එම වර්ෂයේ අගභාගයේදී නොවැරදීම ඇරඹීමට නියත තීරණයක් කරගෙන සිටි එහි ආරම්භකාරී පින්වතාටද ඉදිරිපත් වූ විවිධ සංකට හේතු කොටගෙනම ඇනහිට තිබී 1967 වර්ෂයේ වස්සාන ඍතුවේ මේ ස්ථානයේ වැඩ ආරඹුණේය. මේ මහා උතුම් වැඩපිළිවෙලේ ආරම්භය කළේ බලවත් ස්ථීර වූ අදිෂ්ඨානයකින් යුක්තව. එහෙත් ප්‍රමුඛ ආරම්භකාරී වීර පුරුෂයාට ප්‍රතිඥානු රූපව වැඩට ඇතුළු වන්නට ඉඩකට නොසැලසුනේය. මෙසේ වුවත් කොතෙක් දෙනා කොතරම් දෝෂාරෝපණයන් කතා කළත් මම නම් මොහු බොරු කියතැයි හෝ බොරු කරතැයි හෝ කියා නොසිතීමි. අනාගතය බලා හැම දෙයක් ඉවසමින් චිත්තාවේගය මැඩගෙන කල්ගෙවීමි. ක්‍රියාකාරීන්ගේ දුබලකම් නිසා පළමු වසම කඩාකප්පල් විය. ආරම්භකාරීන්ගේ වරදින් මෙහි වස් එළඹ සිටි පිරිසටද සප්පාය උපස්ථාන නොලැබීමෙන් රෝගී වූහ. පළමු කටිනය දෙන්නට ද ගොස් කරදර විය. මෙසේ මෙහි ආරම්භයම පීඩාකාරී විය. 1967 දිනපොතේ මෙසේ සඳහන් වෙයි. ජුලි 13 අපි 4 මීතිරිගලට පැමිණියෙමු. ජුලි 14 අද මීතිරිගල නිස්සරණ වනයේ පින්කමකි. බැහැර ස්ථානවල සංඝයා 79 පමණ වූහ. ජුලි 22 මීතිරිගල නිස්සරණ වනය. අපි 4 වස් එළඹුණෙමු. 1 මම, 2 කේමානන්ද බික්කු, 3 අරිය විසුද්ධි බික්කු, 4 චන්දසෝම බික්කු. 1967 සටහන් පොතක මෙසේ එයි. ආරණ්‍යවාසී ගිහි පැවිදි දෙපිරිස භාවනා මනසිකාරයේ ඇරඹූහ. චන්දසෝමගේ හිතුවක්කාර වැඩ නිසා අවුල්වන හැටි පෙනුනි. තමාගේ ප්‍රමාණය ඉක්මගෙන වැඩගෙන යන සැටි පෙනෙයි. මෙහිම ඉන්න අයගේ උපකාරය ඔහුට ලැබෙන සැටි පෙනෙයි. සිත් නොසන්සුන් වීමෙන් භාවනා වැඩගෙන යා නොහැකි විය. චන්දසෝම සිවුරු හැරයාම නිසා නොසන්සුන්කම් තවත් වැඩි විය. මෙහි වෙසමින් භාවනා කිරීමේ අදහසක් මට නොවිය. එහෙයින් වස් කාලය තුලම මම පිටතට ගියෙමි. අගෝස්තු 8 දිනපොත. මේ හටගත් අවිචාර වැඩ නිසා කලකිරුණු සිතක් ඇති මා කිසිවෙකු එවකට නොසිටි මේවැල් දෙනියේ ස්ථානයේ කල් ගෙවන්නට සිතුවේ ජීවිතය පිළිබඳ ආසාව අත්හරිමිනි. මේවැල් දෙනියේ යාපා රාලහාමිගේ ගෙදරට පැමිණෙන විට රාත්‍රී 8 පමණ විය. රාත්‍රී අට පමණ විය. තවත් කෙනෙකුත් සමග රාලහාමි ආරණ්‍යයට යාමට පිටත් විය. මේ රාත්‍රී 10ට පමණ වල්බිහි වූ ස්ථානයක පැමිණීම පුදුම සහගතය. වල්බිහි වූ ස්ථානයකි. එහි වැසි කිසි කෙනෙකුත් නැත. ආරාධනා කළ කෙනෙකුත් නැත. සැප පහසුවකුත් නැත. තලතුණා මූණමාලේ උපාසක තැන සිටීම නිසා මදක් සහනය ලැබුණේය. මේ කාලේ මා වැඩිපුර කල්ගත කළේ මේවැල් දෙනියේ කටුක දුකකට මුහුණ දෙමිනි. එහෙත් එහිදී භාවනා මානසිකාර්ය අත නොහැර කරගෙන ගියමි. බලාපොරොත්තු නොවූ අන්දමින් වැඩ රැසකද යෙදුණෙමි. ජාතක පෙළට ලියාගෙන ගිය සන්නේද සුදුසු තරමකට ලියා අවසන් කළෙමි. එය සිත සාදා ගැනීමට හොඳ උදව්වක් විය. ඒ ස්ථානය භාවනා වැඩීමට ඉතා සුදුසු තැනකි. දෙවියන්ගේ බැල්ම එහි හොඳින් තිබේ. චරිතය පිළිබඳ සුළු අදුපාඩුවකටද අවවාද දෙන සුළුය. සිත තැන්පත් වෙයි. ඔක්තෝබර් 21 වෙනිදා වේවැල් දෙනියෙන් පිටත්ව 22 දා ගල්දුවට යාම සිදු විය. ගල්දුවේ ටික දිනක් ගතකොට නාතගනේ ගොස් කල් ගෙවීමි. ගල්දුවේ හොඳට සැලකිලි තිබෙද්දීම අශෝක මහතාට දන්වා මේ ගමන මෙසේ සලසා ගතිමි. මේ කාලයේ මීත්‍රිගල සඳහා දසසිල් රකින පිරිසක් එහි නාතගනේ සිටීම නිසා එයද මා විසින් සොයා බැලිය යුතුව තිබුණේය. මේ දසසිල් පිරිස සඳහාද මා වෙනුවෙන්ද අශෝක මහතා මාස්පතා විශාල වියදමක් දරන්නට සිදු වූ බව දනිමි. හේ කිසිදු මැසිවිල්ලක් නොකියා මේවා හොඳින් ඉටු කළේය. 1987 වර්ෂයේ අග කොටස ඉතා නරක කාල පරිච්ඡේදයකි. නොයෙක් කායික පීඩා හා චෛතසික පීඩාද මා යට කරගෙන යනසේ දැනී ගියේය. කවර අතිකනුත් සැනසිලි ගතියක් නැතිවිය. එහෙත් ඒ හැම පීඩාවක්ම යට කරගෙන එයින් පීඩා නොවිඳ කාලය ගත කිරීමට මට ලැබී තිබූ උසස් ශක්තිය නම් නොකඩව භාවනා මානසිකාරයෙහි යෙදීමත් හැම කරුණකදීම පිරිසුදු සිතකට එකඟව වැඩ කරන්නට ඉටාගෙන සිටීමත් යන දෙකයි මම සලකමි. මේ කාලයේ මා ඉදිරියට ඇවිත් මට දෝෂාරෝපණය කළ කෙනෙක් නැත. එහෙත් පොදු කමෙන් මා අයින් කරන ලදසේ හැඟී ගියේය. මේ නොසම වැඩ දැනගෙන එයින් කම්පිතව සාධාරණ අදහසක් පළ කරගෙන දුබල පුඟුලන්ගේ හැඟීම්වල ඇති නිසරුකමත් අයෝග්‍යකමත් හොඳින් වටහාගෙන එයට පිළියම් යෙදීමට තනිව නැගී සිට ඍජු එකම පුද්ගලයා නම් දයාර්ද හදවතක් ඇති කෝට්ටේ දේවානන්ද ඉස්තවීර නමය. නාතගනේ කොන්වී සිටි මා හමු කරගෙන කොළඹ ජර්මන් ධර්ම දූතාශ්‍රාමයේදී පිරිතක් දේශනා කොට සෙත්පැතීමට බලාපොරොත්තු වන බව දන්වන ලදී. පැහැර හරින්නට නොහැකි අන්දමට කළ ඒ ආරාධනාව මම බියෙන් මෙන් පිළිගනිමි. බිය පහළ වූයේ මා පවත්වාගෙන ගිය නිහඬ වතට බාධාවක් වේදෝ යන සැකය මුල් කොටගෙනය. අපේ පණ්ඩිත ජිනවංශ ඉස්තවීරතුමා ආදී සෑහෙන පිරිසකකදී පිරිත් දෙසුම ඉතාමත් හොඳින් සිදුවිය. 67 අවසානයත් 68 ආරම්භයත් යන දෙකම ශාසනික ශාන්ති කර්මයේ මාර්ගයෙන් සුබදායි විය. 1968 ජනවාරි 1 වෙනිදා දිනපොත. පසුගිය වර්ෂය තුළ තිබූ අවිවේකී තත්ත්වය මගහැරී ගොස් තිබෙනසේ පෙනේ. පසුගිය දෙසැම්බර් 30 දා පිරිත් දෙසුමකින් මේ වර්ෂයේ ශාන්ති තත්ත්වයට පමුණුවා ලීමේ උපාය සැපයින. බලවත් උද්‍යෝගයක් සිත තුළ දැනෙයි. යථා ඥානය පහළ කර ගැනීමේ ශක්තිය මේ වර්ෂයේ තිබේ යනුයි. මේ කාලයේ අතරින් පතර මානාතගණයට ගියේ ආගන්තුක වශයෙනි. එහි ප්‍රධානව වාසය කළේ ගැටමාන්නේ විමලමංශ ඉස්තවීර නමය. මේ දිනවල ඒ ඉස්තවීර නම අසනීපයෙන් සිටිහෙයින් අපි එකතු වී වරු කීපයක් බලවත් කරුණාවෙන් පිරිත් කීවෙමු. ජනවාරි 7 වෙනිදා මීතිරිගල පින්කමකි. ආරණ්‍යක සංඝයා 59ක් පමණ වූහ. ජනවාරි 30 වෙනිදා ආනන්ද උපාසක මහතා කළ ඉල්ලීමක් අනුව බලවත් ඕනෑකමින් භාවනා ආරම්භ කරන ලදී. පිරිස උනන්දු කරවීම සඳහා මමද පිරිස සමග භාවනා ශාලාවේ පැයක් හමාරක් භාවනා මානසිකාරයේ ගත කෙලිමි. ටික දිනක් මෙය හොඳින් කරගෙන යන ලදී. අශෝක මහතාට මෙහි අගය නොතේරීමෙන් දෝ වැඩපිළිවෙලට උනන්දුව දෙන ආනන්ද මහතා කොළඹට ගෙන්වා ගත්තේය. අනාගතය දෙස බලා මම ඉවසා සිටියෙමි. ස්ථානය අතහැර දැමීමට මෙය හොඳටම සෑහෙයි. අශෝක වීරරත්න මහත්මා මෙතකින් නැවතුනේ නැති. ශාසන දියුණුව නම් පරියත්ති ප්‍රතිපත්ති පටිවේද ගුණ වැඩිමයි. සසුන් දියුණුවට වැඩ කරන්නන් මේ ගුණ දියුණුවනසේ නුවණින් සලකා ඉදිරිපත් විය යුතුය. අද අප ඉදිරියේ ඇත්තේ කතාවට සීමා කරගත් වැඩ නැති කොටසක් නොවේද? 1967 පෙබරවාරි 4 දිනපොතෙන් කොටසකි. මේ වර්ෂයේ අගෝස්තු 8 වෙනිදා දක්වා වේවැල් දෙනිය මීතිරිගල යන ස්ථාන දෙකෙහි වැඩි වශයෙන්ද නාතගනේ අතරින් පතරද වාසය සිදුවිය. මේ දිනවල ජාතක පෙළට සන්නේ ලිවීම ඉතාමත් හොඳ වැඩකි. නමවනදා පසුව වස්විසුවේ මීතිරිගලය. වේවැල් දෙනියේ වස්විසීමට ඇරයම් තිබුණේය. එහෙත් අනාගතය දෙස බලා මෙසේ කරන ලදී. මේ කාලයේ ස්ථානය ප්‍රදර්ශනය කිරීමේ වැඩ තදින් සිදුවිය. එයට මගේ සිතේ පැහැදීමක් නොවිය. සැප්තැම්බර් මාස මුල් හරියේ ධර්ම සාකච්ඡාවක් පැවැත්වීමට කතා කරන ලදී. මේ ජීවිතයේදීම මගඵල ලැබිය හැකිද යන ප්‍රශ්නය උඩය. මෙය අවශ්‍යම සාකච්ඡාවකි. එය මට අරුචිකර වූයේ වරින් වර දිනය වෙනස් කළ හේිනි. අන්තිමේදී සැප්තැම්බර් 21 වෙනිදාට නියම කරගත්තේය. සැප්තැම්බර් 21 දින පොත. ධර්ම දූතය කොළඹ සාකච්ඡාවට සල්ගල ස්ථවීර පැමිණියේය. පළමු කතාවෙන් සිතේ පහළ වූයේ අක්ෂාන්තියකි. එය යටපත් කරගෙන ඔහු ළඟට ගොස් සාකච්ඡාව ගැන මතක් කළා. එය පිළිගත්තා. එහි ගොස් තම අදහසම ක්‍රියාවේ යෙදුවා. එයින් වැඩ දිගටම නරක් විය. මේ සාකච්ඡා සම්මේලනයේ ඉතා ප්‍රසිද්ධියේ කරන ලද්දකි. සේනාව බොහෝ විය. මෙයට පඬිත කඩවැද්දුවේ ඉස්තවීරතුමාද සම්බන්ධ විය. ප්‍රස්තුත ප්‍රශ්නයට අනුව සාකච්ඡාව නොවූ හේයින් ජිනවංශ ඉස්තවීරතුමාත් මමත් අදහස් ටිකක් ප්‍රකාශ කළෙමු. මෙසේ මෙය අරුචියෙන් ඇරඹූ හේයින් අරුචියෙන්ම අවසන් විය. මගේ ජීවිත සටහන් කෘතියෙහි මින් ඉදිරියට කිසිදු සටහනක් දක්නට නැත. ශ්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේම විසින් රචිත මාගේ ජීවිත තතු නැමැති කෙටි රචනය මෙතැන් සිට දැක්වෙයි. සංස්කාරක 28 පරිච්ඡේදය. ජීවිත තතු කෙටියෙන්. මා උපත ලද්දේ ප්‍රසිද්ධ නැති කුඩා පිටිසර ගමකය. එයට නාගරික උණුසුමේ බලපෑමක් නොලැබුණේය. යටියන කඩපලටත් තිහකොඩ කඩපලටත් අතරේ මාතර හක්මන මහාමාර්ගයට හොඟක් දුරින් පිහිටිහෙයිනි. රටට බත් සපයා දෙන මහා වෙල්යායවල් වලින් එවට වූයේය. එයින් ඇතුළට ලඳු කැලයත් ජනතාවගේ කොස් පොල් ආදිය රුක්ගොමුවත් විහිදී තිබුණි. නිහැඩි දිවි පෙවෙත්තක් පැවැත්වූ ගමේ බොදු ජනතාව පැරණි පුරුදු බොදු පිළිවෙත් ගරු කරන සුළු වූහ. මගේ ඉතා කුඩා කාලයේද මට මතක තිබේ. දෙමව්පියන්ගේ සොහවුරු සොහවිරියන්ගේ ධර්මකතා බණකතා වන්දනා ගාථා ඉබේටම පාඩම් විය. ගෙදරදී බොදු පිළිවෙතකට පුරුදු වූ හේයින් ඉතා සතුටින් පන්සලට යාමටද පුරුදු විය. මෙසේ ආගමික වාතාවරණයේ හැදුණු මම ස්වාමින් වහන්සේලා ගැන ලොකු ගෞරවයකින් පැවැත්වීමි. ගුණ දැනමුතුකම් සමග කාලයේ ගෙවී ගියේය. නිකායේ සම්භාවනීය ස්වාමින් වහන්සේ නමකගේ ශිෂ්‍යයෙක් වීමි. සුදුසු කාලයේ උපසම්පදාවද ලැබ විශේෂ ඇදුරුවරුන් ඇසුරු කොට විශේෂ දැනීමක්ද දියුණු කරගතිමි. මගේ හැම අවස්ථාවක්ම සැලසුනේ මගේ බලවත් ප්‍රාර්ථනාවකින් නොවේ, අනුන්ගේ යෙදවීම් වලට අනුකූල වීම පමණය මගෙන් සිදු වූයේ. එහින්ම ඒ හැම අවස්ථාවකදීම සම්පූර්ණ ශක්තියක්, කාලයත්, සිතත්, කයත් යොදාලීමට නොහැකි විය. හැම වැඩකදීම අද පවා මේ අර්ධ සමාපත්තිය පෙනෙන්නට තිබේ. ආපසු හැරී මගේ අතීත ජීවිතය දෙස සිත් යොමු කරන කල්හි මට පෙනුනේ පටන්ගත් වැඩට එරෙහිව පැමිණි බාධකයන් සමග සටන් නොකොට පසුබෑම නිසා මේ අර්ධ සමාපත්තිය සිදු වූ බවය. මගේ පසුබෑමද ඇතැම් විට සාසනානුලෝමතාව සැලකීමෙන් විය හැකිය. ඇතැම් විට හිතවතුන්ගේ වැඩිහිටියන්ගේ බස් අනුගමනයෙන් විය හැකිය. ඇතැම් විට මගේම කර්ම චක්‍ර බලපෑමෙන් හෝ විය හැකිය. න ඉච්චෙය්‍ය අදම්මේන සමිද්ධි මත්තනෝ. තමන්ගේ දියුණුව අධර්මයෙන් නොපතන්නේය යන බුද්ධාව වාදය බොහෝ විට සිත් තුළ රැව් පිළිරැව් දෙන සැටි දැනෙන හෙයින්ද විය හැකිය. ප්‍රසිද්ධ වීමට හෝ ඉදිරියෙන් පෙනී සිටීමට හෝ අනුන් දුකසේ සිටිද්දී තමා සැප පහසුකම් විඳීමේ හෝ අපේක්ෂාවක් මා තුළ නොවීය. අප්‍රසිද්ධ පරිසරයක උපත්ලත් මට ගිහි කලද පැවිදි කලද හොඳ වැඩට උපකාර කළ හිතවතුන් බොහෝ දෙනා උන් බව මතක් වෙයි. අවුරුදු 10 පමණ කාලයේදී සිදු කළ පින්කම් කීපයකදී ලැබුණු උදව්ද අද මතක් තිබේ. ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා හැරෙන විට මාගේ ශාසනික වැඩට උදව් වූ පැවිදි පක්ෂයේ බොහෝ දෙනෙක් වෙති. මෙයින් අපේ පැවිදි සහෝදර පාහියන් ගමුවේ භානුවංශ ස්වාමීන් වහන්සේ මුලින් සඳහන් කළ යුතුය. ඊළඟට පණ්ඩිත පහතමුල්ලේ පියදස්සී ස්තවීරයන් වහන්සේ හා නාරණා පිටියේ සිරිවිමල ස්වාමීන් වහන්සේද විශේෂයෙන් සඳහන් කළ යුතු වෙති. ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථා නැමැති සම්බුද්ධ ශාසන වැඩපිළිවෙලෙහි සමාරම්භක අතිගරු පූජ්‍ය පණ්ඩිත කඩවැද්දූවේ ශ්‍රී ජිනවංශ මහා ස්තවීරයන් වහන්සේ තෙබුවන ග්‍රන්ථාකාර පිරිවෙනෙහි සසුන් වැඩෙහි නිරත වූ කාලයේ එයට ප්‍රමාණවත් ආසන්න පෙදෙසක එනම් දේවගොඩ විජයාරාමයෙහි මා කල් ගෙවූයේ පුරුදු පරිදි පළාතේ ශාසනික වැඩෙහි යෙදෙමිනි. බටුවිට ආරණ්‍ය සේනාසනය මගේ ජාතභූමියට ඈත වූවත් එතුමාගේ ජාතභූමිය එයට හොඳටම ළඟය. මා දෙමව්පියන් බැලීමට පැමිණි අවස්ථාවක කිසියම් කරුණක් සඳහා මෙම ආරණ්‍යයටද යාමට සිදු විය. මෙහිදී මේ ස්තවීරතුමා දහමුවිය. දෙනම එකතු වී ආරණ්‍ය පරිසරයේ ලැබෙන අලෞකික රසය විඳමින් ධර්ම සාකච්ඡාවකද යෙදුණු බව මතකය. අද දීප ව්‍යාප්තව පවත්නා ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ අනාගත සමාරම්භයට මේ පෙරනිමිත්තක් වී යයි සිතමි. අජරාමරයෙකුසේ විද්‍යා රැස්කිරීමෙහි හා ධනය රැස්කිරීමෙහිද යෙදී මරණය විසින් කෙස්වැටියෙන් අල්ලාගනු ලැබුවෙකුසේ යළිත් ධර්මයේ හැසිරීම සඳහා සිත පෙරලා ගැනීමට පැරණි උපදේශකයන් කීවත් එසේ සිත නවත්වා ගැනීම ලේසි නෑ. ඉතා කුඩා කල පටන් ධර්ම සංඥාවෙන් දියුණු කොටගෙන එහි එක්තරා නැවතීමකට පත්වී ධර්ම නිජ්ජානක්කන්ති ස්වභාවයේ කෙනෙහි සිත් තුළ බලපානා කල්හි ලෝකයාගේ හිස් වැඩ අර්ධ මිත්‍යා ග්‍රහණයක් මිරිගුවක් දීබිබුලක් සේ වැටෙහි යනු පුදුම නොවේ. ආස්වාද සංඥාවනට සිත යොදාලීමෙන් එහි පරිචය ඇත්තාට මඤ්ඤණාවෙන් දියුණුවට පත්වී අනර්ථ පක්ෂයට පෙරලීමද මෙසේය. ස්වයන් ලිඛිත චරිතාපදානයේ මෙතකින් නිමාවිය. මාහිමි දිනපොතෙන් 1962 ඔක්තෝබර් 19. ඔබේ ප්‍රගතියට සමාජයේ බාධක යයි කිසිවිටකත් නොසිතනු. එක් අතෙක පාරක් වැසී නම් තවත් අතෙක පාරක් ඇරී ඇත. ඔබේ පිටත්වීමට වැසූ පාර බාධකයයි. දොස් නගමින් නුසුදුසු තැන ගත කිරීම නොව ඇරණු පාර ඔස්සේ ගමන් කිරීම සුදුසු. තීරණයට ඉක්මන් නොවිය යුතු. 1978 හවෙනි මස 18. පෙරවිසූ ශාසනික සඟ පිරිස ධර්මය ගැනත් එය දියුණුවනු දැක්ම ගැනත් කොතරම් උනන්දුවකින් වැඩ කලාහුද යනු සංයුත්ත නිකායේ කන්දක වර්ගයේ තෙර වර්ගය බැලීමේදී තේරුම් ගත හැකිය. ධර්මයක් දෙසන විටත් ඒ අසන විටත් කොතරම් අවධානයක් එයට යෙදුවා හොද යනු කේමක හිමියන්ගේ දේශනය අවසානයේදී උන්වහන්සේ සමග සැටනමක් රහත් මඟඵල ලැබීමෙන් තේරුම් ගත හැකිය. ලෝතුරු මඟඵල අපේක්ෂා කරන්නා දේශනා කිරීමේදීද ඇසීමේදීද නියම අදහසින් කමටහනක් මෙනෙහි කරන ආකාරයෙන් අනුන් ගැන හෝ අන්දේ ගැන හෝ සිත නොයොදන්නට සිතට ගත යුතුය. එයින් ධර්මාවබෝධය ප්‍රත්‍යක්ෂ වශයෙන් සිදු නොවුවත් සුත සම්පත්තිය හෝ දියුණුවේ. පූජ නායවනේ අරියඥාන ස්වාමීන් වහන්සේ විසිනි. ශ්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේට 75 වන විය පිරීම නිමිත්තෙන් වර්ෂ 1970 දී රචනා කරනු චරිතාපදාතයකින් උපුටා සකස් කොට ගන්නා ලද්දකි. වර්ෂ 1938 75 අතර ඇතැම් වැදගත් සිතුවීම් මේ චරිත ලක්ෂණ හා චරිත ලක්ෂණ මෙහි අඩංගු වෙයි. 1. තවත් පිරිවෙනක්. ශ්‍රී ධම්මානන්ද පිරිවෙනෙහි අධිපතිකමින් ඉවත් වූ පසුව වර්ෂ 1938 දී අප මාහිමිපාණන් වහන්සේ විසින් දේවගොඩ දායක පිරිසගේ බලවත් ආයාචනයෙන් පිරිවෙනක් පටන් ගන්නා ලද්දේ ගරු ස්වාමින් වහන්සේලාගේ අවසරය ඇතුවය. ගිහි ළමයිනට උපගැන්වීම පිළිබඳ ඇති වූ විනය ප්‍රශ්නයක් උඩ නිට්ටඹුවේ ගරු ලොකු ස්වාමින් වහන්සේගේ ලැබුණු අනියම් ප්‍රතිඋත්තරයක් නිසා වැරදි වුවත් සම්භාවනීය ගුණවත් උතුමන්ට ගරු කිරීමක් වශයෙන් එහිද වැඩ අවසන් කෙරුණි. ස්වාධීනව වැඩ කිරීමට සුදුසුව සිටියදීත් වැඩිහිටියනට අවනත වීමේ මෙහි කැපී පෙනෙන උසස් ගුණයකි. ලාභ යසස ආදියට කවදත් ඇලීමක් නැති නිසා ඒ අතහර දැමීම ලෙහෙසි විය. 2. දේවගොඩ අභිවර්ධනය. ස්වකීය නිර්මල චරිත වර්ධනයට නොවෙක් සහය දුන් ගරුතර කළුතර පේමරතන ස්වාමි හිමිපාණන් වර්ෂ 1940 දී අපවත් වූයෙන් දේවගොඩ ශ්‍රී විජයාරාමයේහි අධිපති ධූරයට සංඝ සම්මුතියෙන් පත් වූ අප හිමිපාණෝ දේවගොඩ සීමාවේ ලැගුම්ගෙන බුද්ධෝ උපස්ථානමය පින්කම් සුපරීක්ෂාකාරීව පවත්වාගෙන පැමිණියහ. ඒ බව දත් සදැහැතියෝ දැහැමි පූජා පරිෂ්කාර එළවූහ. මේ අවධියේ සර්වඥ ධාතුන් වහන්සේලාද රාශියක් ඉර්දියෙන් වැඩියෙන් පූජා පැවැත්වූයේ උතුරාගිය ශ්‍රද්ධා භක්තියෙනි. මේ කාලයේ දේවගොඩ ස්ථානයේ එතෙක් පැවති අඩුපාඩුකම් සම්පූර්ණ කොට දියුණු කළේ මල්වට්ටි වෙන්දේසි නාඩගම් දර්ශන ආදියෙන් තොරව ධාර්මික කැපසරුප් ලෙසය. 3. ප්‍රාදේශීය සංඝ සභා. අලුත් මුහුණුවරකින් නිකායෙහි වැඩගෙන යාමට මේ කාලයේ සංඝයා අතර බලවත් උද්‍යෝගයක් විය. මේ අනුව ප්‍රාදේශීය සංඝ සභා ආරම්භ කෙරුණි. ඒ අතුරින් පයාගල ඉන්ද්‍රාර්ෂ භික්ෂු සංගමය ආරම්භ කොට මූලිකව කටයුතු කිරීමට අවස්ථාව ලැබුණත් ඒ සඳහා වෙන සුදුස්සෙකු මුලට යවා සහයෝගය දීමෙන් සාර්ථක වැඩ රාශියක් සිදුකර ගන්න දෙන්නට ඉඩ සැලසී ඇත. 4. ආරණ්‍යක පරිසරයකට නැඹුරු වීම. ශාසනික වැඩපිළිවෙලක් ගැන ස්ථීර අඩිතාලමක් නොදමා ලැබෙන ආරාධනා පරිදි AA ස්ථානයේහි උගන්වීම් කළෙත් AA සමිති සමාගම් වලට සම්බන්ධව කටයුතු කළෙත් ඌමනා වූ අවස්ථාවකදී ඒ සියල්ල අත්හැර දැමීමට ඉඩ තබාගිනේ. ඊට එක හේතුවක් වූයේ අවංක හැඟීමෙන් සිතට එකඟව ධර්ම විනයානුකූලව පොදු වැඩ ඉදිරියට ගෙන නොයාම රිසි නොවීමය. අනෙක් කරුණ නම් මේ සෑම බන්ධනයෙන්ම නිදහස සොයා ආරණ්‍යගත වී භාවනා කිරීමේ සිත කිරීමේ සිත බලපැවැත්වීමයි. ඊට පෙරනිමිත්තක් වශයෙන් දෙල්දූවේ ආරණ්‍යයේ වැඩ සිටි වනරතන හිමිපාණන් හා සාකච්ඡා කොට ආරණ්‍ය ප්‍රතිපදාව ඉගෙන බටුවිට ආරණ්‍යයේ ටික කලක්, එනම් වර්ෂ 1944 ගත කළහ. භාවනා කළහ. එහෙත් ප්‍රත්‍යක්ෂ උපදේශ නොලැබීමෙන් සාමාන්‍ය පරිකර්මයන්හි පමණක් යෙදුනහ. මේ අතර අතිගරු කොත්මලේ සිරි සද්ධම්ම වංශ හිමිපාණන් මුණ ගැසී ධර්මශාස්ත්‍රීය සාකච්ඡාවක් කොට හස්තසාර භාවනා ක්‍රම හා උපදේශ රාශියක් ලබාගෙන තිබේ. 5. යෝගාශ්‍රම වැඩපිළිවෙල. කාලය මෙසී ගෙවී ගියේ වගාවැරට සුදුසු ගොවිපලක් කලෙලි වීමේ ස්වරූපේණි. මේ අතර වැසිපල බලාපොරොත්තු වන්නෙකුට අහස පුරා පැතිරී එන වලාවක් සෙයින් සිය අදහස් ක්‍රියාවෙහි යෙදවීමට සුදුසු පරිසරයකට එක්වීමට මාහිමිපාණන්ට ඉඩ ලැබුණි. භික්ෂු සමාජයේ දෙස බලා ශාසන සංවේගයට පත්ව ප්‍රතිපත්ති ශාසනය නගා සිටුවීමේ පරම චේතනාවෙන් යෝගාශ්‍රම වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වූ අතිගරු කඩවැද්දුවේ ශ්‍රී ජිනවංස මාහිමිපාණන් වහන්සේ ඒ යෝධ ක්‍රියාදාමයෙහි සේනාධිනායක ලෙස තෝරාගත්තේ අප මාහිමිපාණන් වහන්සේය. ඊට තිබිය යුතු සුදුසුකම් රාශිය උන්වහන්සේ කෙරෙහි විද්‍යාමාන බව කඩවැද්දුවේ මාහිමිපාණෝ තේරුම් ගත්හ. ඒ නිසා අප මාහිමිපාණන් වහන්සේ සොයා වැඩියහ. එහෙත් ආරාධනාව භාරගත්තේ නැත. දෙවන වතාවට වැඩියහ. එදාද වචනයක් ලැබුණේ නැත. කාලෝචිතව ආරම්භ කළ වැඩක් කිසියම් හෝ හේතුවක් නිසා දුබල නොකොට ඉදිරියටම යාමේ සහජ හැකියාවක් ඇති කඩවැද්දුවේ මාහිමිපාණන් වහන්සේ නැවත නැවතත් කරුණු කීහ. ඕනෑම ගල්හිතක් වුවද මොලොක් කිරීමට සමත් එම ලෙන්ගතු ආයාචනයට පිටුපෑ නොහැකි වූවාක් මෙන්ම සිතර පණගැන්වී ධෛර්යවත්ව ඒ භාරදූර කටයුත්තට කෙසේ හෝ පිහිටවන්න ඕනෑ යැයි අප මාහිමිපාණෝ කැමැත්ත පළ කළහ. යෝගාශ්‍රම වැඩ කටයුතු ආරම්භ වූයේ වර්ෂ 1951 දේවගොඩ විජයාරාමයෙහිය. ඒ නිසා තපෝභූමියක් බවට පත් වූ විජයාරාමය විජය යෝගාශ්‍රමය බවට පත්විය. යෝගාශ්‍රමීය ප්‍රධානාචාර්ය ධූරය දරමින් ආධුනික භික්ෂූන්ට පුහුණුව දෙමින් මාහිමිපාණෝ අවුරුදු 2ක් පමණ කලක් මහත් උත්සාහයෙන් එහිම කටයුතු කළහ. නොදෙදරන අත්තිවාරමක් මත ගොඩනැගී යන යෝගාශ්‍රමීය නිවහනට ලක්දිව සතර දෙසින් ශාඛා ඇතිවන්නට විය. ඒ තැන් අතර නිමල වාරණ්‍ය සේනාසනය, කොග්ගල තලාතුඩුව ආරණ්‍ය, කුරුණෑගල නාතගණේ ආරණ්‍ය, ගල්දූවේ ගුණවර්ධන යෝගාශ්‍රමය, මැල්ලගල යෝගාශ්‍රමය, දනව්කන්දේ සිරිමංගල යෝගාශ්‍රමය, වේවැල්දෙණිය ආරණ්‍ය, දරණියගල ශාන්තිගිරි ආරණ්‍ය, කුරුණෑගල නායන ආරණ්‍ය, පුහුවැල්ලේ ශ්‍රී රෝහණ යෝගාශ්‍රමය, දියතලාවේ ශ්‍රී ඥානාරාම විවේකාශ්‍රමය යනාදී ස්ථානවල මාහිමිපාණෝ කලින් කල වැඩ සිටියහ. කඩවැද්දුවේ මාහිමිපාණන් වහන්සේගේ උදාර යෝජනා හා තමන් වහන්සේගේ ශාසනික අදහස්ත ගලපා කිරට පැණි මුහු වූවාක් මෙන් ක්‍රියාත්මක කෙරුණි. ශිෂ්‍ය සංඝයාට පිණ්ඩචාරික වත හා අනෙකුත් වත් පිළිවෙත් උගන්වූහ. ශීලය පිරිසිදුව රකිමින් විනයානුකූලව පිළිවෙත් පුරුණ අන්දම කියා දුන්හ. අප මාහිමිපාණන් වහන්සේ විසින් සම්පාදනය කරන ලද යෝගාශ්‍රමීය කතිකාවත හා දිනචර්යාව ඉතා උසස් භික්ෂු ජීවිතයට මගහෙළි කළේය. යෝගාශ්‍රමීය භික්ෂූන් හට දවසට තුන්වතාවක් බුද්ධ වන්දනාවේ යෙදීම පුහුණු කෙරුණි. ඒ සඳහා මාහිමිපාණන් විසින් සකස් කරන ලද යෝගාශ්‍රමීය වන්දනා ක්‍රමය දම්වැලක පුරුක් මෙන් ශ්‍රද්ධා, සති, සමාධි, ඥාන වඩවන්නක්ම විය. ලාභ සත්කාර බලාපොරොත්තුෙන් බණකීමවත්, දායකයන් රැස්කර ගැනීමවත්, ස්ථාන ගොඩනැගිලි හැදීමවත්, ජනප්‍රිය පින්කම් කිරීමවත් නියම මහණකම නොවන අතර අධ්‍යාත්මික ගුණ වගාවම මහණකමේ හරය බව මාහිමිපාණෝ තරයේම ඉගැන්වූහ. තම අධ්‍යාපනයේ යම් තරමකට සකස් වූයේද ඒ පමණට තමා අවට පරිසරයේද සකස් වන බවත්, එමගින් සැලසෙන නිහඬ සේවයම නියම සේවය බවත් පෙන්වා දුන්හ. දූතාංග සමාදාන ආදී විශේෂ ගුණයට මුල්තැන දුන් අතර ඒ සඳහා ආදර්ශවත් වූහ. 1960 දී දඹදිව ශුද්ධ භූමි වන්දනාවක යෙදීමටද මාහිමිපාණන් හට අවස්ථාව ලැබුණි. 6. ගුණ බිඳක්. උන්වහන්සේ විසින් රචිත තෙසැත්ත ඥාන වන්දනා ගාථා හා සත්සති වන්දනා ගාථා අර්ථ රස ධර්ම රස පෙරමින් ශ්‍රද්ධා ප්‍රඥා චෛතසිකයන්ගේ වර්ධනයට බෙහෙවින් තුඩු දෙන්නේය. ඇතැම් සැදැහැතියෝ තම තමන්ගේ විශේෂ පින්කම් වලදී මේවා යොදාගෙන මාහිමිපාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කොට එවූහ. මාතර අමරසේකර මිනින්දෝරු මහතාගේ ශ්‍රද්ධාවෙන් ප්‍රකාශයට පත් කෙරුණු බුදුසසුන පත්‍රයටද උන්වහන්සේ ශාසන මාමක ලිපි ලියූහ. අභිධර්මාර්ථ සංග්‍රහයේ සිංහල අනුවාදයත් කුඩා කාලයේදී ආරණ්‍ය පරිසරය හා වත්පිළිවෙත් දුටු ආකාරයේ කියවෙන කවි කතාවකුත් සැපයූහ. අනුන්ගේ සිතට වේදනා දීමට කවදත් මාහිමිපාණෝ රුචි නොකළහ. ශිෂ්‍යයාගේ වුවද යම් වරදක් දොටු විට කියා දෙන්නේ හඳුනා ගැනීමේ අදහසිනි. සංවරෙහි පිහිටුවීමටය. දෙවරකට තුන්වරකට වඩා එක දෙයක් ගැන කියන්නට ගියේද නැත. නොහික්මෙන පුද්ගලයාට කිසි දිනක තරවටු කිරීමට ගියේද නැත. ඔහු දෙස බැලුවේද අනුකම්පා සහගත කරුණක් කාරුණික බැලීමෙන්මය. තම ඉවසීමත් ශාන්තකමත් එවැනි පුද්ගලයන් නිසා පළදු කරගත්තේ නැත. උපතින්ම ලද මේ ගුණයට ඉවසීම පුරුදු කිරීමත් මෛත්‍රී භාවනා වැඩීමත් තව තවත් උපකාර වන්නට ඇත. උන්වහන්සේ උගන්වන විට උත්සාහවන්තයාටම ප්‍රයෝජන බහුල විය. අල්පෝත්සාහකයන් නැවත නැවත උනන්දු කරවීමෙන් වැළකුණහ. ඇතැම් විට උගන්වීමද එයින්ම හමාර විය. උනන්දු ඇත්තාට උගත යුතු දේ බොහෝ විය. ඔහු කෙරෙහි අතිරේක ලැදියාවකින් කිව යුතු දේ නොසඟවා කියා දුන්හ. කෙලෙසුන්ට පහර දීමේ අදහස ඇතිවම පුරුදු කළ ඉන්ද්‍රිය සංවරයක් මාහිමිපාණන් තුළ විද්‍යමාන වන්නේ ඕනෑම කෙනෙකුගේ සිත් ගැනීමට සමත්වන ලෙසිනි. කිසි දෙයකට ඉක්මන්කාරීකමක් නොපෙනේ. ගමන බිමන කතා ක්‍රියාතුලින් මේ ශාන්තිකම පෙනෙන්නේ ආදර්ශ සම්පන්නවය. උන්වහන්සේගේ කතාව ශාන්තය. පුද්ගලයාගේ ස්වරූපය අනුව උචිත කතාවක් සීමිත පරිදි කෙරෙති. භාවනාව ගැන උනන්දු කිරීමක් ධර්මකාරණයක් ගැන විමර්ශනයක් යම් උපදේශයක් ඒ කතාවෙහි ගැබ්ව පවතී. කල්පනාකාරීව ඒ කතාවට සවන් දෙන්නාහට උගත හැකි දෑ බොහෝය. ගුණවත්කම සිල්වත්කම යම් තැනකද එතනට සදහැතියෝ එක් වෙති. එතනට පුදපිරිකර රොක් වෙයි. තම තමන්ගේ කුසලය මහත් ඵල කර ගැනීමට සදහැතියෝ මාහිමිපාණන් වෙත උසස් ලෙසින් ආමිස පූජා කළහ. වටිනා පිරිකර පිදූහ. එහෙත් උන්වහන්සේ ඒවාට බැඳුනේ නැත. පරිෂ්කාර පිරිවරා ගැනීම මහත් බරක් පලිබෝධයක් සේ සලකා නිතරම ඉන් අතහිත නිදහස් කරගැනුමටම බැලූහ. ඒවා සුදුස්සාට නැවත පූජා කළහ. දනව් කන්දේ රණමුණි බෝසතුන්ගෙන් පූජා වන්නේ අල්ප දේ නොවේ. ඉතා වටිනා දේය. එයින් ලැබූ සිය පුද්ගලිකය ඒ වෙලාවේදීම නැවත සංඝයාටම පුදා මාහිමිපාණන් සතුටු අවස්ථාවිය. මෙසේ පරම අල්පේච්ඡතා සන්තුට්ඨිතා ගුණ වඩන ලදී. පරිෂ්කාර පමණක් නොව ඇතැම් වැඩ වූවද ඕනෑවට වඩා ගොඩගසාගෙන කායචිත්ත විවේකයේ නැතිකර ගැනීම මාහිමිපාණන්ගේ පුරුද්ද නොවීය. තමන් වහන්සේ වෙත යම් අර්ථවත් කාර්යයක් පැවරුණි නම් කල් නෑරම එය නිමකොට අතහිත නිදහස් කර ගනිති. තම වැඩට වඩා අනුන්ගේ පරිවාරිත කටයුතු හොඳටත් ඉක්මනටත් අවසානය දක්වාත් කරගෙන යාම තවත් විශේෂතාවක් විය. මෙසේ උන්වහන්සේ අප්පකිච්ච සල්ලහුක වුත්ති යන ගුණ වැඩූහ. 7. දිනපොතෙන් මතුවන ගුණ. ක්ලේශයක් පහළ වූ කල්හි එයට ඉඩදී ඊට යටවීම නූගත් ජනයාගේ මෙන්ම ඇතැම් උගත් ජනයාගේද ස්වභාවයයි. එහෙත් යම් ක්ලේශ චිත්තෝපාද මාත්‍රයක් පහළ වූ කල්හි අනුකූල ධර්මපදයක් සිතට නංවා අවවාද කොට නිධානයටම පිළියම් කිරීමේ හැකියාව දැනුමේ මෙන්ම හැකියාවේද විශේෂ ලක්ෂණයකි. 1963 ජනවාරි 2 දින පොතෙන්. අද ඉතාමත් ශාන්තය, හිර අවුව නැතිව මද සීතලෙන් හැකිලී සිටියෙමි. විතර්කයනට සිත දුවන බව පෙනේ. අද්දසං කාම තේ මූලං සංකප්පා කාම ජායසි නතං සංකප්ප ඉස්සාමි ඒවං කාම න හෝහිසි. කාමය තාගේ මුලදුටුවා හටගන්නේහි තෝ සංකප්පේනි. ඉන්නෙමි මම එය නොසිතමින්, එහෙන් කාමය හට නොගන්නේය. රෝග පීඩාදියකින් උවදුරු ලැබෙන කල ඉවසීමේ ශක්තියත් ධෛර්යයත් ඇතිකරගෙන එයින් සිත නොපෙරලාගෙන සත්‍ය දර්ශනයටද පාදක වනසේ මානසිකාරය යොමු කළ බව මේ උදාහරණයකි. 1963 මාර්තු 7 දින පොතෙන්. ඇඟට අමාරු දැනින කසාය බිවූ නමුත් වැඩි වෙනසක් නොවිය. මේ දුක්බර සිරුර ඇති තා කරදරය, අභින්න පතිපීලණය, නොයවසිය හෙනකම, දුකට වස්තු වීම, සුව ප්‍රතික්ෂේපය යන මේ කරුණු අනුව සිත මෙහෙයවනු. ඉරියව් මාරු කිරීමෙන් මේ දුක වැසී තිබේ. විහාර බෝමලු වත ඉඩ ලැබෙන අවස්ථාවන්හි නොපිරිහෙලා ඉටු කරමින් එයින් සිතේ ජනිත කරගන්නා ප්‍රීති වේගය උසස් පැතුම් වලට හරවාගත් ආකාරයේ මේ නිදසුන්ය. 1963 අප්‍රේල 1 දින පොතෙන්. ශක්තිය සතුටගෙන විහාරයට ගොස් සිල් පිරිසිදුව පතමින් ඇතුළු බිම් පිරිසිදු කළා. කීප පලකම මල් පුදන්නට හැකි විය. 1963 අප්‍රේල 12 දින පොතෙන්. ගන්ධ කුටි භූමිය පිරිසිදු කළෙමි. සාදු. සිල් පිරිසිදු වේවා. කෙලෙස් දූණණයට හා උසස් ගුණ දියුණුවට හේතුවන බුද්ධ ප්‍රශස්ත දූතාංග සමාදානයේහි යෙදුණු බව දිනපොතෙන් දැක්වෙන්නේ කෙටි සටහන් වලිනි. 1962 සැප්තැම්බර් 20 වනදා. වර්ෂයකට වැඩි කාලයක් රැකි ඒකාස නිකාංගය අද නැවතුනි. 1961 ජනවාරි 11 වනදා. පාංශුකූල සිවුර මැසීම සඳහා නූල් ඉදිකටු ලැබිනි. පාලි ව්‍යාකරණය උගන්වන විට ධර්ම ගෞරවය, ධර්ම රසය පහළ කරගත් බවක් බවට නිදසුනක්. 1961 ජනවාරි 15 දින පොතෙන්. අද පාලි පන්තියයි. හැම දිනාටම මුල් පාඩම කියා දුන්නා. පාලි භාෂාවේ වචන කියවන විටද, ඇසෙන විටද දහම් රස හඟවන සිතුවිලි පහළ වෙයි. තුනුරුවන්ගේ ගුණමුහුද ලෝ වැඩට ගලන සේදනේ. ආරම්භය තෙක් සිත යොදන විට මේ අපූරු ගති පහළ වන්නේ වෙන කොතනද? 8. නිස්සරණ වනය. වාහනයකින් තැනකට යන විට පසුකර යන දෑ බොහෝය. ඒවා පසු නොකර යාමටද බැරිය. ඒත් ඒවායින් වැඩක් නැත. වැඩ ඇති තැනට ගිය විට කටයුත්ත නිමයි, අර්ථ සිද්ධිය සම්පූර්ණයි. තමාට සම්බන්ධ සියලු දේ අතහරමින් අතරක හමුවන දේද නොබෙදෙමින් යන නිවන් ගමනද මෙසේය. අප මාහිමිපාණෝ ඒ මඟ ගත්හ. සිත නිදහස් කර ගැනීමේ දුෂ්කර කාර්යයට බටහ. විවේකය සොයා වැඩියහ. කුඩා අවධියේ පටන් පුන පුනා පැන නැගී අදහසක් සපුරාලමින් පැමිණ මේ ගමනේ කෙළවර අද වර්ෂ 1976 දී මීත්‍රිගල නිස්සරණ වනය ආරණෙහි විවේක සුව විඳමින් පසු වෙති. නිස්සරණ වනය ආරම්භ වූයේම නිවන් දැකීමට යෝග භූමියක් ලෙසිනි. නිස්සරණ වනය යන නම ඊට යෙදුනේද ඒ නිසාය. හැම දිනාටම සසුනේහි ඇතුළත පිටත හැදින ගැනීමට ඉඩ සලසමින් මාහිමිපාණෝ නිස්සරණ වනය ගොඩ නැගූහ. සියලු දුසරිත වලට රජ දහනක් වෙති වූ මීතිරිගල මූකලාන අද යෝගී රජ දහනක්ය. යක්ෂ, പ്രേත, පිසාචයන් අරක්ගෙන සිටි මීත්‍රිගල කැලය අද සම්‍යක් දෘෂ්ටික දේවයනට වාසස්ථානයකි. ගුණසුවඳින් ඇලලී ගිය නිස්සරණ වනය පුෂ්කරණීය අතිගරු මහෝපාද්‍ය මාහිමිපාණන් වහන්සේ නම් සූර්යාගේ නිරවද්‍ය උපදේශ නම් රැස් කදම්බයෙන් පිපීමට මුහු කරන්නා වූ යෝගාවචර පියුම් කැකුලින් හොබනේය. තමන් වහන්සේ යටිසිතෙහි රැවදුන් අදහසකට නිස්සරණ වන්නේ ඉඩ ලැබුණේය. එනම් විවේකීව භාවනාවී යෙදෙන අතර අනුගාමික යෝගී පිරිසක් සෑදීමය. ඒ අදහස සාර්ථක වී අද මාහිමිපාණෝ නිස්සරණ වනයේ යෝගීන්ගේ හැම අවශ්‍යතාවක්ම සපුරාලමින් විදසුනට මුල්තැන දී කමඨහන් උපදෙස් දෙමින් දිවාරෑ නොබලා මුළු ශ්‍රමයෙන්ම කටයුතු කරන්නේ කාටත් පිටුපෑ නොහැකි ජරා ව්‍යාධි නම් සතුරු පිරිසටද මැදිවය. වර්ෂ 1976 වන විට 25 වසරක් ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාව ස්ථාපනය කිරීමට උරදී 60 වසරක් සසුන් බර ආලෝකමත් කරමින් ජන්මලාභයෙන් පුරා 570ක් තුල අප ස්වාමීන් වහන්සේ සිදු කළ ලෝ සසුන් සේවය අපරිමිතය. ඒ සඳහා අපි සදා ණයගැති වෙමු. බුද්ධ වර්ෂ 2519 1976 මැයි 12